ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේයි. අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං මේක මහා දොරකින් අපි කියගෙන දුර්ගන් ධම්ම වල කුලක ප්‍රත්‍යාස ගොඩක් සිද්ධකන්නේ මේක මොනවද කරුකන්නේ ඇතුලේ අත කිපර වෙලා පිටින් පිටියන් කරන මැටි කලයක් වගේනේ මේවද බලක් කියවා ඒකවල සිටු කුමාරයා කිව්ව ඔය වාගේ ආභෝගයක් තියෙනවා නම් ඉදි ජීවිතේට වඩා හොඳ මහල ජීවිතේද ඒකවල කුමාරිකා යඟලා කිව්ව අනේ ස්වාමීනි මට අවශ්‍ය දෙනවා නම් මම හදව මහල වෙනවා ඇත්තටම මේ සිටු කුමාරයාත් මහ පුණ්‍යවන්ත කෙනෙක් නිසා අවශ්‍ය දුන්නා පිළිකාරක වාඩි කරගෙන වඩාගෙන ගිහිල්ලා ගෝලනාරාමයේ සමීපයේ තියෙන මෙහෙණින් වාසලගේ ආරාමයක් උතන මහල කෙරුවා හැබැයි දෙවිදත්තුන් වහන්සේගේ අනුශාසනා ලැබෙන තැන මාත කීපයක් කෙනෙකුට මේ දරුගරුගේ මෝල්ලානෙකුට ඒවත් ලැජ්ජාට පත් වෙලා දුකට යන්නේ කිව්වා දුක කුමාරිකාව කිව්වා නෑනියල් ඒතුල් මෙහෙණින් වාසී කිව්වා මම දෙතර යන්නේ මෙනේ මහණෝනේ මගේ තියෙනේ පිහිටුයි මම බුදුරජාන් වහන්සේ ළඟට එක්ක යන්න කිව්වා ජේතවනාරාමයේ එක්ක ගියා බුදුරජාණන් වහන්සේ කියන්න ගන්නවා දැනගෙන විරෝධාරින්ගෙන් අග්‍ර ඉතාලි මහ රහතන් වහන්සේට ඇරුවා මෙම මෙණින් වහන්සේ පිළිබඳ විනය පරීක්ෂණයක් කරවන්නයි කියේ. ඉතාලි මහ රහතන් වහන්සේ දෙන්න විතාපා උපාසිකාව අනාගතින්දි කෙටුවරයා කතෝ රජුගේ එයගෙම සීලනාගතින්දි කෙටුවරයා ධම්ම උපාසික කුමාරී බෞද්ධ ප්‍රභූරව දෙන්නලා යාවිසයන්ගේ මෙලින් වාසු පිළිබඳ විනය පරීක්ෂණයක් කරන්න විසාකා උපාධිකා මාත අඩතරුවා. එතන වටතුර හැදලා මේ මෙලින් වාසු වෙන් කරගෙන සීල විස්තර හදත්තා. විසාකා උපාධිකා බොහොම ඥානවන්තයි. එතන විකාල මහ රහතන් වහන්සේ කිව්වා මේ මෙලින් වාසු සරදුවන් විස්තර මේ දරුවා පිළිස්මගෙන දෙන්න මෙලින් වාසු බොහොම නිරෝධයයි. ඒක ආලක් කරන්න තෝනේ කියලා. ඒක අනුසමාර ගැනුම් දුන්නා. ඒ අනුව කොතවනාරජුරු මේ දරුවා උපදින එකම මෙහෙණින් වහන්සේට නමින් උපස්ථාන සැලසුවා. දරුවා අසන්න දවසේ වඩාගෙන රජවාසයට ගිහිල්ලා කුමාර නීලාවෙන් හැදුවා. කුමාර නීලාවෙන් හැදුව නිසා පාසුත නම තුන කුමාර පාසුත කියන නම ප්‍රසිද්ධ වුණා. ජයසාතයෙන් මේ දරුවා පැවිදි වුණා. ජයසදනායගේ මේ කුමාර කාසුත ස්වාමීන් වහන්සේ යම් එක සූත්‍ර දේශනාව අහලා සියලු කෙලෙස්නාච මහා රහත් භාවයකට සම්මාත දෙලහදී. ඊටෙන් වැළුවා තමන්ගේ නෑනියන් කොහමද තාප් වෙලාද කියලා නෑ. අඬනලා ඉන්න 12 අවුරුද්දා. දරුවා දකින්නේ දුකෙන් 12 අවුරුද්දා කඳාලා ඉන්නේ. මේ කුමාර කාසුත රහතන් වහන්සේ කල්පනා කළා මගේ නෑනියන් දනව පිටු වෙන්න ඕනේ. මානිකා දුක් වෙනවා. ගියන් ගමන ප්‍රමා වෙනවා. කියලා නෑනියන් තිල්ලකා දයන ඊටියේ මේ ස්වාමීන් වහන්සේ ඈතින් තිල්ලකාට වැඩියා. මෙවින් වහන්සේ තාලන්තයේ තිබුණ පුතා මහල වෙච්ච බව දැක්කේ නෑ. අර ඈතින් මේ ස්වාමීන් වහන්සේ වඩිනකොට මෙවින් වහන්සේ තුන මේ නම් මගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ වෙන්න ඇති කියලා පුතා පුතා කියලා අයියෙන් කෑගහන දීගෙන ගියා. ජනකට වැටුණා. ජනිතක් තුවාල වුණා. අය දෙදාගෙන ගිහින් ළඟටම ගිහින් කියලා නේ මගේ සිතේ කියලා. අනේ මේ ස්වාමීන් වහන්සේ හරි ගන්නේ නැහැ. බලන්නත් ඔය කිව්වා මොන පුතෙක්ද මේ? මොන කන්නාවක්ද මේ? බුද්ධ ශාසනයෙන් මහාන වෙලා මොන උපාදානයක්ද? අයි මෙච්චර විඥාවක් මේ වාගේ තනහටක් පදා ගන්න නැතුම් නෑන් දතුනේ කොහමද? අයි මේ ප්‍රමාදය. අයි මේ අන්ධකාරය. අයි මේ අන්ධකාර ඒ වගේ තර වචන තියාගෙන ගියා. තරයන් නෙමෙයි. සාතන් වහන්සේ තරහනේ මේ සංවේගික දෙන්නයි කිව්වේ. අනේ මේ මෙලින් වාසයේ තේපාම වුණා. ඉතින් අනේ මගේ පුතෙක් වෙන්න බෑ. මගේ පුතා වෙනත් මේ දරුවාගේ හදවත යකඩ වෙනමකින් වෙලී ඇති. මේ ආදී කෙනෙක් මට එපා. මම සමලයි. ඒලා ඉතා දාගත්තා. පුතා ආදාගෙන එදා තමයි බුලත් ආරුද්දෙන් තාත්තේ සීමාවෙන් සුන්දතාවට වැඩි. භාවනාවෙන් සුන්දතාවට වැඩිලා සුන්දතාවට ලබාගෙන තමන්ගේ පිටියට වැඩම කරලා සූර්ය පිළිතර වේලන සංකප්ප කරලා දාන වාගේ භාවනාවේ. සාත්‍ර ධෝනේ කළ සංකප්ප කරගෙන භාවනාවේ කණයාගත්තු බුදුරජාණන් වහන්සේ රැඳින ධ්‍යානයට වෙනලා වාදුණා. මට නම් පමණයි මගේ හිත දිනු කරගන්න මම කෙලෙස් නැති කරගන්න මම නිවන් දකින්න ඕන කියලා හිතාගෙන බාලාත් පටන් ගත්තා. දෙලේ කාරුද්දක් හදාගල දෙමින් හිතුවේ මෑනියන් වහන්සේ පුරුදු කළා දුනා. සමාධියෙන් විකල්පනා ඥාන පහළ වුණා. බුදුරජාණන් වහන්සේ බුදුරත් මාලාවක් දීලා මේ ධාතාර දේශනා කළා. අත්තාරි අත්නෝනාතු හේනාතු තරවතිය අත්නාල සුදන්තේන නාතන් ලගතු දෙල්ලදන් කියන ගාථාවෙන් දේශනා කළා. අර මුලින් මාතෘකා කළ ගාථාව තාත් වැඩගත් විද්‍යාවට එන්නම කියන අපේතිය. මෙතන කියන්නේ තමාම තමාද පිළිසයි. වෙන කෙනෙක් සුව කරන්නේ නැත. සමාධියන හිත සුදාන්ත කර ගැනීමෙන් දිල්ලක පිළිසව අරිහත්වද සිද්ධ වෙයි. මේ ධාතයනකට මෙලින් මහත්සේ කියන කෙනෙක්ට ආරහත් වුණා. තමාම තමාට පිළිසයි. වෙන කෙනෙක් සිතලන්නේ නැහැ. සමාධියනට සුදාන්ත කර ගැනීමෙන් දුර්ලභ දුහිත වූ රහත් ඵලයක් ලැබෙනවා. ඒක සිද්ධ වුණා. දැන් ඉතින් මේ ප්‍රවෘත්ති ධම්පදා මණ්ඩලයේ කතාවට මාතෘකාවක් වුණා. ඒ නිමිත්තෙන් කාරියක් ගන්නා විට අපේ ප්‍රවෘත්තියක් දේශනාකට වඩා නිරෝධිනක ජාතක දේශනාව සතුකාලයක කුමාර කාර්ත කුමාරයන් වහන්සේට විචිත්‍ර ප්‍රතිපත්තියෙන් සානාලතරද ලැබුණා. මුලින් මාතෘකාතල ජාතකවල සඳහන්න්නේ බෝධිරාජ කුමාරයා උදෙසයි. එතුමා පෙර ජාතියක තමන්ගේ ගුරුන්ගෙන් තෙස්ස නැවනගල නවකඩාගෙන යන ගොත ලෑලි සෑල්ලක් ආධාරයෙන් මනුෂ්‍යයන් නැති සක්තියෙන් වාදය කර දීපතකට ගොඩ වෙලා මුළු ජීවිතේම ප්‍රාණඝාත අකුසලයෙන් ජීවත් වෙන ආපදායම වුණා. නැත නැත සතර තීති දුක නිසා මනෝලෝකත් ආවා. අන්තිමට බිම්බිසාර මහ රහතන්ගේ ජීවිත පුත්‍රයාත් වෙලා සෝසුමාරුගේ නගරයේ බඩුදනාවේ අගරජ වුණා. බඩුදනාවේ රජ වුණා. ඕකලනු කියලා තාපාදයක් කළා. බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය උතුනේ වඩා හිඳලා මහා ධානයක් සිහිතමත් කළා. මේ ආදුකලාවේ අත බොහෝ කාලයක් වහකට සිටින්නම දරුවේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් අත අදුක ඇහිලට දරුවක් නැත්තේ. බුදුරජාණන් වහන්සේ අදාළ දෙන්න පෙර ජාතියකම නේ. උතුළු දිගියට අනුභව කළා පුරුළු රටවෙන් පුරුළු රටවෙන් කරවගල පෑමළු ජීවිතයේම ධාන යාත්‍රාත් ඇදෙන්නේ. ඒ තාපේ නිසා දෙන්නට බැරියන්නේ. ඒසා තමාම සමාධි ජීවිතයේ ප්‍රධාන මතක තබාගෙන අනිකුත් සතුන් ජීවිතයට හානි කරන්නේ නැතුව තමන්ගේ ජීවිතය ආරක්ෂා කටයුතු වෙනවා. ඔබ දෙන්නා මුළු ජීවිතයේ තුන් කාලෙන් එක කාලයක ජීවිතයේ තාපෙන් අතුළු ගුණ නැහැ. ඒක නිසා ඔබ දෙන්නා සමේලා විතාපලාරකට මොන කාල සිදුවන අතුල දාම් දෙසුවා. ඒ දේශනාවලින් තුන බෝධිරාජ කුමාරයා තුන රාජ කුමාරිකාවක් දෙන්නම සෝවාන් මාර්ගඵලයේ නිවන් අවබෝධ කරගත්තා. මේ අනුව කලක බැලීමේදී අපි සෑම දිනම මේ සංසාරයේ නැමැති බන්ධනාගාරයේ ඉන්නේ. මේ සංසාරයේ නැමැති බන්ධනාගාරයේ නිදිමේ බුදුහරු පැතුමේ බුදුහරු මහරහතන් වහන්සේලා පමණයි. අපිත් මේ බන්ධනාගාරයේ තමයි ඉඳගෙන නෙමෙයි බල කියන්නේ. මේ බන්ධනාගාරය කියන්නේ සංසාර බන්ධනාගාරය. සත්‍ය අනුගමනාල සංසාරයේ කුසල් කරලා තියෙන අකුසල් කරලා තියෙනවා. ඒ කරපු කුසල් අකුසල් නිසාකට ජාති වෙන නැති සුදුලක් ලැබුණා තියෙනවා. කුසල් නිසා අපේ වද වේදනා විඳිනවා, වායපතියන්නේ, ලෙඩ වෙනවා, ශෝක වෙනවා, හදනවා, වැළපෙනවා, තවත් තවත් වැඩි මේ බන්ධනාගාරයෙන් අතනින් ගෙනලා ලෝතුරා බුදුතනතුන් වහන්සේගේ සාතලයේ දේශනාතල දේශනාලකාරී සීලකනාදි ප්‍රඥාගුණ පූර්ණේ කියන අධ්‍යායයක් වෙනවා. සීලතුන් අහලා තියෙන අනේවිත ලැබගත් ප්‍රවෘතියක්. රජදානවල අග්ගදත් කියන බ්‍රාහ්මණතුමාගේ ජගද දරුවෙක් උපන්න. මේ දරුවා එකතන දැහැතේ මුලමහත් සිටි දෙකරේ සැදහාතලේ මාළු ජාලය ඔක්කොම ආවද බිරිසුණා. ඉතේ පාන්දර. ඉතින් මේ රජතුමානේ බ්‍රාහ්මණ තුමාගෙන් මොකක්ද මේ හේතුව? අපි ආවද බිරිසුණා. එහෙනම් අපේ ගෙදර මහ පුදුම දරුවෙක් උසන්න. ඒ දරුවා මුළු රටම ආක්‍රමණය කරනට මහ ධාමරිකෙක් වෙනවා කිව්වා. ඉතින් මේ දීතුමා බ්‍රාහ්මණ තුමාට දරුවා දුහසනේ කරමු කියලා. අජිනේක ඒකාවට අතරන් මෙතන දරුවා හදාගන්න. ඒ දරුවාට නම් තමයි අහිංසක කියලා. අහිංසක. ඇත්තට මේ දරුවා හරිම අහිංසකයි. පුදු කෝමියක් නැරන්නේ. බොහොම අහිංසකයි. දරුවා වයස 18 වෙනකන් ගෙදර තියාගෙන ඉගෙන දුන්නා අධ්‍යාපනය දුන්නා. වයස 18 වෙනකන් විද්‍යාලයම ආචාර්යවරුන් එක්කද පස්සලා පුතත් අධ්‍යාපනය සඳහා. විද්‍යාලයම ආචාර්යවරුන් අතුලන් විතර විශ්වයන් 500ක්. ඒ 500කට වඩා දස්තරනේ අනුකත කුමාරයා. එළ දෙයකටම දස්තර ඉගෙන ගන්නත් දස්තර වස්තුලියක් දස්තරයි. විකාශාන පාඨයන් ආල්පයේ විකට උත්තරන වස්තුලියක් යාකරනවා. විකට රජෝ රජෝගෙන අපිරිකයෙන් කරන අනදීන් කරනවා. බාහිර දනවා බලගෙනවා. කල්පනා කරනවා. ධනදීන වලකේ ලැබෙනවා. භාගන හදනවා. ප්‍රේම කරනවා දාසෝචාරි. මේකට අනේ සිත්යන් ඊර්ෂ්‍යාගත වුණා. අයියෝ අනුත්තර කුමාරය හෙට මම විද්‍යාකාම පාචාර්යයන් වහන්සේ වඩා වැඩිආරකට පත් වෙනවා නේද අපතේ දයාවට කලකයි නෝදි කියලා අනුකත කුමාරයා ගැන ඊර්ෂ්‍යාතන හැම විශ්වේෂම අල්පනේදී එවන්ගේ තුන දක්ෂතාවයක කුමාරතරණය කරලා විද්‍යාකාම පාචාර්යයන් වහන්සේ සිට සම්පූර්ණයෙන්ම අනුකත කුමාරයා කෙරේ දිනුවා මෙන්න අපතේ විපාකයක් මොකක්ද මේ අපතේ විපාකය බුදු ජාති ජාතියෙන් ලැබුණේ අනුකත කුමාරයා මහා දානරක පෙර කම්ම කළ තිබුණා. ඒකාත්මයක් තමයි මහා පෝරිකාද. පෝරිකාද වෙලා දහස් ගණන් නිමිනාල තියෙනවා. ඒක ඒකාත්මයෙන් ඒ සීලාද තත්ත්වයේ මේක තත්ත්වයෙන් ඊර්ෂ්‍යාව වෛරය ප්‍රයෝගය නේතනකට ගලාගෙන ආවා. අන්තිමේදී විපාකම පාචාරයන් වහන්සේ කියුවා දරුව ඔබේ අධ්‍යාත්මය ගැන සම්පූර්ණයි. යන්නේ දෙකට ප්‍රායෝගික වශයෙන් අධ්‍යාපනයේ දියුණුවක් ලබා දෙන්නට වෙන. ඒ නිසා මිනිසුන් දහයක් මරලා ආවොත් උදේ පාටි දෙන්නා දුවා. උදේ සීලන සිල්ප කාපරිදල් සම්පූර්ණ නමුත් ගුරු පාටිගේ දෙන්නා අධ්‍යාපන පාටිගේ දෙන්නා මිනිසුන් දහයක් මරලා ඉන්නේ නැහැ දුවා. ඒ හිතුවේ ගුරුවරයා වෙන පෙරමක් ඒ කියන්නේ දහයක් නෙවෙයි සීප දෙනෙක් මරලා ආවොත් මේ තැනට කාගෙන හරි මැරෙයි කියලායි. මම සිදුවන වෙනදියා යෞතුක කුමාරයා හිංසාකාරී වුණා. පංචාවත් දරාගෙන අනාස්තයට ගිහලා පාරවල් හැංගිල දින කතාම නිතුන් වලන්න පටන් ගත්තා. දාස්කලන් නැරිය ගම් නාමක තුනක්. පස්සේ අනිත් කතාවගෙන උපේක්ෂලා අනිත් මාළයක් හදාගෙන මේ ආගේ නමක අනුනාද මේක මාළාගෙන අන්තිම දෙකක් බමුණුසහා ගලව කර ගරුතියා. කටුදා උදෑසන මාරජුරයන් දෙනා පිළිවෙලාගෙන යන්නේ කියන නෝතරට වල්ලන්නේ. ඒ ගාම මෞතුයන් ආරංචි වෙලා මෞතුන්ගේ ජීව අනේලගේ පුතා රජුරයන් දහනෙකලත් මරආදායි. මේ හෙටෙන් නැතිලා පිළිතුනාලු කිව්වා. පිළිතුනා ගන්න කරන්න බැරි වැඩක් වෙනවා බෑ කිව්වා. අත නෑනියට අනේ මං යන්නම් මගේ පුතා බේරගන්න කිව්වා අම්මා පුතාත් වෙනා ගෙදරින්. නමුත් ඒ අතර දුක කියනන් ලහල්සු අලියන් කාලේ මහා කරුණා සමෝතුන් දැක්කා. මේ අංගුලි මාල තාත්තුන් තරම් වාසනාවන්ත කෙනෙක්. අද මෞතුනේ නෙලගෙන ආමල් කාරිය කරගෙන අපා යනවා. ඉතා මෙතුමාට පුරුදු වෙන්න වෙන කියලා මෑණියන් ඉස්තර වෙලා බුදුරජාණන් වහන්සේ පාර ප්‍රතිකරගෙන ප්‍රතිකරගෙන තුන්වෙනි මාර්ගය ගියා මෙතන දෙන්න තැනට. පාර දෙකක් තුන්නේ නැතු කිව්ව අනේ යන්නපා යන්නපා යන්නපා කියලා. මම බුදුරජාණන් වහන්සේ වදින එකක් නෙමෙයි. තමන්ගේ මුළු දේම ලෝකයට වීදෙන මෛත්‍රී චිත්ත තරංග ධාරා වැළිය අංගුලිමාලගේ මනසට යොමු කරගෙන මේ වැඩි. ඒ වගේම අතරම ගොඩල්ලක් තිබෙන අඟුලි ගණන් කර කර ඉන්නාට එකයි අඩු. පිටු අම්මා තාත්තාවත් බදලම් මරා ගන්නවා කියලා. ඒ අතර මෙන්න අහිංසක විලාපෙන් බුදුරජාණන් වහන්සේ ආඥා බුදුරක් අතුලාගෙන සාමාන්‍ය හාමුදුරු කෙනෙක් වාලි. අද අමෝදාගෙන කෑගෑ මනකන අංගුලිමාල කියලා. වේදනාවා. වෙනකට මෙන්න ලොකු කන්දක් නැවිලා. ඒකෙන් නෑගෙන නේද ගොඩේලා මෙන්න මහා නරාවලක් වගේ අහුවෙනවා. ඒකෙන් නෑගෙන ආයකට වෙලා එනකොට මෙන්න ආයක් කන්දක්. මේවාගේ තුන් යෙදුනක් කියන බුදුරජාණන්ගේ ශාන්ත ගමනින් වැඩිලා. මේක නැත්තා මහා අතුදාගෙන දිනනවා. අන්තිමේ ගෝලා ගෝලා පටේ රැටිලා ගැලින ගැලිලා තිප්ප තිප්ප තමල කියලා කිව්වා. බැරිදම මෙන්න ඉන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ මෙන්න යටි දින කියලා මම කිව්වේ කෙනෙක් තමන් හිතේ තමන් හිතේ තමන් හිතන්නේ කියලා. ඒක තමයි මම හිතගෙන තමයි ඉන්නේ. තමන් වාස ගමන් කරමින් මත දුකුනේ නැහැ. මම ගමන් කරා දුකුනේ නැහැ කියන්නේ. ඒක කියන්නේ මම සංසාර ගමනලා සංකලා මම ප්‍රාණඝාතයක් කරියා. තමන් ප්‍රාණඝාතයක් කරන එක සංසාර ගමනලට දුවනානේ ඒක නවත්තන්න මම කිව්වේ. එතකොටයි අඟුල මාලක නෝනාවදීල ඉවත් බැරි තුනෙන්ද බැරි කල්ප ලක්ෂයක් දරන් පුරාගෙන ආවා තුන්වතු කෙලෙ මෙහරි ඒක ආකාරයන්ගේ බලපෑම නිසා ධාමරි කෙස්තන අල්පනේදී ඉස්වා අනේ උත්තරයන් යහල්කේ යලාල්කේ තැල්ලා කියන මට තේරෙන්නේ මතයි යදනේ උපදේසේ ඔය කලකින් ආන්න ඇති උපදේසයන් මේ ලැබෙන වාහන දෙලේ කල්ලිගෙන සිටි අඟුල මාල ගලා වීසු කරුවා අතුල තිබුණ ආයුධ නරාව ලැබ තුනීසු කරුවා දින ගානක් කටු ගානක් නැල නැති උපතීරිය නැති දෙකතුක නමාගෙන ගිහිල්ලා කාමල වැඳ වැතුණා වැඳයක් ලැබුව අලෝ ස්වාමීනි අයි පාන්තර ගානකින් යා වාහන ලැබෙන බල කඩයක් නෙවෙයිනේ මත අනුකම්පාවෙන් නෙගුනේ වනාල්තේට වැඩි මත අනුකම්පාවෙන් මා පැවිදි කළ තේකවාද හදවතින්ම ආරාධනා කළා බුදුරජාණන් වහන්සේ ඉහත් දෙක් කළා ඉහි දෙක් කර බ්‍රහ්මචාරියන් දාපතෝ ධම්මෝ කර බ්‍රහ්මචාරියන් සම්මා දිට්ඨා කල්ප ක්‍රියාව තුනවා දාලා මානෙහි වල ධර්මයේ වෙන තවත් පාතයි සිය සතර දුකින් එතර වෙන තුනට සතන් ධමතර හතර වෙතුලා දේශනා කළා ඔබේ කාර ඔක්කොම දුකේ සවන් අතුරුදාවලා අද පිරිවර සමින ගත වෙන හැටවත් පිරිම දරුන් වහන්සේ කෙනෙක්ගේ පැවිදික සම්පදාවේ පිහිටියා. දැන් ඒකෙන් පස්සෙන් වැඩිනවනේ මොනතරම් පුදුම තියක් වෙන මහා කරුණාව. දැන් වැඩිනවා කරියක් යන වාසේ පස්සෙන් හොයනල්ලක් ගනි. මේ වැඩින්නේ ලෝකන් නම උතුම් දෙන්න බාහනාවක්. මොනවාද බාහනා මෛත්‍රී භාවනාව. දැන් මෙතනද පළගෙන දිවසමල අපතනෙට පළයක්නේ සංසාරයේ ජීවිතනේ අඩතේ පෙරතුනිත් අනේ විචාර ලක්ෂණාන ඒක යටපත් වෙන්නේ භාගතුන්වට දේශනාතලේ මෛත්‍රිය වඩන්නේ දැන් මෛත්‍රිය වඩවලා පැත්තෙන් ගියා දේශනාරාමයේට තා රහත්තුනේ දේශනාරාමයේට ගිය වාඩි වෙනකොට මෙන්න කොතේ දැක්කේ වේතනාවක් එක්කාවා බුදුරජාණන් වහන්සේ ප්‍රහෙදුනේ රජුගේ මහදලාල යන්නේ අනේ ස්වාමීන් වහන්සේ රටේ විනෝචනයේක අඟුලි මාලේ කියන අල්ලන්නේ යනවා බුදුරජාණන් වහන්සේ ආදාලා මහරජෝ අඳුන වල පැවිදිනේ මොකද කරන්නේ? අනේ ස්වාමී මං ගිය කාදේට අල්ලා වඳිනවා. මල් සීතයෙන් උපත් ගන්න කෙනා මම කටකරු දායක වෙනවා. මම ආරක්ෂා සංවිධාන සැලසෙනවා. භාගතුන් වහන්සේ ආදාලා මහරජු මෙන්න මෙතන අඟුලි මාල වල අදිකේ මෙන්න දැන් සිතින් පැවිදි ජීවිතවල පැත්තලා ඉන්නවා. සද්දිරයන් ඇතුළු බයනිකා දුහිතන් නැතුණා. මම දුරට ගාවනේ අර ස්වාමීන් වහන්සේගේ තාමල යන්නේ. තාමල යන්නේ කඩ පරිදායක වෙනානේ. දුවා මම සිරිමුණේ ගාවසෝ සීකාසෝ උපස්ථාන කරනවා කිය. මේ තරම් පුදුම ආශ්චර්ය වෙනකත් ඇතුලේ මොකද්ද? දහමත නැනේ කුණිතානෙද? බුදුකාසනේ ප්‍රතිපත්ති නැමිරේ කුණිතානෙද? මේ තරම් අහිංසක දරුවේ ඒකාකාරී දායකත්වයක් වෙනා එයකට තවදාවේ අරිහත් ආකාරයන්ගේ බලපෑම නිසා අයිතුනේගේ මහාකාරණයට වූ දායකනාතයන් වහන්සේගේ කරුණා මහිමේ හේතුව මෙතුම මහරජුරංගෙන් වැඩින් නඩන උතුම් ස්වාමීන් වහන්සේමයි බාපතක් වුණා. දැන් තරුවක්යන් වහන්සේගේ උපදෙස් කරගෙන වාරියලා එක්වත් මෛත්‍රිය වැඩනවා. අයි මරද තාක්මය කරමින් මෛත්‍රිය වැඩන සුන්නතාවට වැඩිනා මෛත්‍රිය. දැන් හලදන්නේ මෛත්‍රිය, කල්තාවට මෛත්‍රිය. සතපෙන්නේ මෛත්‍රිය දාඩ පුරාම අතරක් නෑ මෛත්‍රිය වැඩනවා. ඒ තරම් උන්වහන්සේගෙන් හිතාවක හිතාද කට්ටු ජලතාවක් උන්වහන්සේට වෛර කරනවානේ. උන්වහන්සේගෙන් සතරගෙන ක්ලරෙන්ටාවක් ඒකත් ක්ලරෙන් කරනවාදී. ඒ ලරෙන්ටාවට අත්තන්නේ නෑ ඒ සතරගෙන ශ්‍රේතනතාවට වෛර කරනවාදී. ඒ තර දෙනාර තුනටම නිරතුරුව මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩවලා ඉන්න අතර පහත් වෙනකම් විපාකක් දුන්නා. එනමද සුන්නතාවට ගියාම ගමේ ගෙදේ ළමයි කපු තේලවන්න බල්ලේලවන්න ගල්පත නීචාවනි වීතිකන්නර වීතිකන් ඔක්කෝම ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ ගොතේ රැඳිලා එන දාන ආසතියන්නේ ඉතින් මේ රැඳිමුදල තීර තේලෙකද නමුත් බුදුරජාණන් වහන්සේ ආවාද කළා මෛත්‍රිය වදන්න මෛත්‍රිය වදන්න ධ්‍යාන වදන්න ධ්‍යාන වදන්න මෛත්‍රිය ධ්‍යාන ලැබුවා මෛත්‍රිය ධ්‍යාන පදනම් කරගෙන උදාසනා ලැබුවා වැඩි කල්යම් ඉස්සෙල්ලා මේ මෛත්‍රී පදනම් කොට විදර්ශනා වඩලා සියලු ප්‍රේත නැතන ආරාධනායක පැති වැඩලා මෙන්න විදිතාතල නැහිනේ එනිසා අපේ නෙනවත් දිනවත් තැන දෙනා හිතන්න තේන අපි හැමදෙනාම සංකාරයක් වෙන බොහොම සීතල ගලවිලා තියෙනවා අපට යහපත් අත්දැකීම් තුන කරපු නිසායි අපේ දෙකලක් තුනක් තුනක් තුනක් තුනමයි. අපේ දෙයක් දහයක් දෙකක් පිටක් සඳහක් යහපින් යහපින් කියන්නේ තුනමයි. අපි සතර ජනවත් යන එකක් තාම කරලා තියෙනවා. මෞර්යයන්ද වන්දනකතන එකක් තාම කරලා තියෙනවා. ගුරුවරුන්ද සිංහතුන්ද ගුණවතුන්ද එකක් තාම කරලා තියෙනවා. අපි බණහලා තියෙනවා. අපි දන්දීලා තියෙනවා. එවාගෙම අපි නෙවෙයි ආගමක තුන්කංගල සැතරේදල තියෙනවා. ඒක ආතුනේ බුද්ධෝත්පාද කාලේකද මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා. නමුත් අපේ මනුෂ්‍ය ජීවිතයේ සමයට ආශ්‍රය ලැබෙන්නේ නැති කල්යාණ මිත්‍රයන් නෙමෙයි. කල්‍යාණ මිත්‍රයන් ලැබුණේ නැහැ අපෙන් ලැබෙන්නේ සද්ධර්ම උපදේශය. එනනම් අපි වෙනුතේ මනසිකාරය පුරුදු කරගන්නවා. එනනම් අපි ප්‍රතිපත්ති ගරුක වෙනවා. යම් යම් විපාකලාර නිසා අර අනිත්‍යක කුමාරයාට වාගේ අපට යම් යම් අදිපාඩු වෙලා ඇති. අපි වෙනාගෙන දැන් ප්‍රතිකරින මොනවද කියන්නේ? වෙනාගෙන අපි ඥානවන්ත වෙනවා. කොහොමද ඥානවන්ත වෙන්නේ? මේ ඵලදයක් තුනක් කරනවා නෙමෙයි. හේතුක ඵලයක් වුණා අපට ලැබෙන්නේ. ඒ හේතුක ඵලය තේරෙන්නේ නැහැ. ඵලෙ නැතකදී නැති වෙන්නේ අපි හේතුවේ ප්‍රතිකාර කරන්න ඕනේ. බද්ද වෛද්‍යවරයෙක් නිදෙත් තාහන ගොඩාගේ ඒ නිරිය නිදේ නිදාන රෝග නිදාන සයාගෙන ඒකට තමයි ප්‍රතිකාර කරන්නේ. ඒකාපේ කලකා බලමු අපේ සංකාලේ තියෙන රෝග නිදානයක්. ඒ මොනවාද රෝග නිදානය? අපි දීර්ඝ සංකාරයේ අපේ සංකාන ගලාගෙන පටලාගෙන අඳුරු පෙරගෙන තියෙන අකුසල සාසුක තුනක්. ලෝභ දෝෂ මෝහ කියලා. ලෝභ දෝෂ මෝහ මේ බලවත්ම දේ තමයි මෝහ. මෝහ කියන්නේ අවිද්‍යාව. හඳන්නා තන මේක නිසා තමයි අපි යම් යම් අත්හැරිකවදපත් වෙන්නේ. මොනෙත් කරන්නේ නෙමෙයි මේ ධර්මතා. ඒක අපි මේ රෝගී සුව කරගන්න නිදාන රෝග නිදාන සුව කරගන්න මේක ප්‍රතිපත්තිය අපි හදාගන්න ඕන. මොකද ප්‍රතිපත්තිය ගණන් ගන්න අර අංගුලිමාල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දුන්නේ මෛත්‍රී භාවනාව මෙන්න මේ වාගේ දෙකක් දෙයක් අපි මෙතන භාවිතා කරන්න ඕනේ. අපි පිටිනේ කෙනෙකුට වෛරු කරන්න අවශ්‍ය නැහැ. තරහ වෙන්න අවශ්‍ය නැහැ. අහලා නිතයි නම් මේ දුකින් කියලා කියන්නේ හිතන්න අවශ්‍ය නැහැ. කිනෙත් නෙමෙයි අපි වෙන විපාක වාර. මේ විපාක වාර ප්‍රතිදාහණය වෙන යටපත් වන්දනාව අපි අලුත් අලුත් දෙකල ධර්මයන්ගේ ආධාරය පිට ලබා ගන්න ඕනේ. අපිට පුළුවන්කම තියෙන වෙනකතාම පරිණත සූත්‍රෙ හිතේ කියලා කියලා ඉන්න. නැත්නම් උපුටු ප්‍රදාතා තුකින් කියලා කියලා ඉන්න. රාජ්‍යයෙන් තවත් තවත් දේවාගේ බුදු වෙන දහම් වල සංගමන මෙතුන සූගුණාදී බුදු දාන පද කියලා කියලා අපිතු. යතුනෙන්නේ සිතු කියලා කියලා දායකව වැඩ කරන්න අපට පුළුවන්. කාම ගන්න ගියත් අපට බුදු වෙන සූ කර කර කාම ගන්න පුළුවන්. යතුනෙන්නේ කියලා එයාගේ වෙන වෙන කටයුතු ධාරව දෙනන ඒවත් යන කොට බුදු දින කී කර කර යෙදෙනා නම් අපේ අර විපාකලාර යටපත් වෙනවා යනවා. විපාකලාර යටපත් වෙන නිසා අන්තිමේ ව්‍යාපත මෙලෙම මානසිකයක සුවය ලැබෙනවා. ඒක නිසා අපට දෙවියන් ගේද ගුරුවරුන් ගේද ආරක්ෂක අනුබලය ගේද අනුග්‍රහය අනුකම්පාව ලැබෙනවා. අපි සැලකා බලමු මෙන්න මේ විදිහට. අතුලේ ගායක කටු දන්නා දෙන්න බොහොම සම්භාවනීය මහත්මේ සේවාදී දන්දනාගාරක තාලා. ඒ නිමේ වල පළාතක. එතුමා බොහොම ධාන්‍යකයි. දින තුනේදී අලියම් කලමිල්ලක් තුඩන් එතුමාට දන්දනාගාර ගත වෙන්න උනේ. මේ අපට ආරාධනා කළ අනේ මෙතුමාට දීපත් වෙන්න කියලා. අපි වෙනදා දුදුගුණ තුනෙන් මෛත්‍රී භාවනා කරන්නට කියලා දුන්නා. එතුමා බොහොම ගෞරවයෙන් ඒකානේ භෝධියක් තුනේ භෝධිය නැගිටින් විරහිත විරහ කියන්නේ හැසැයි වෙලාවල කියන්නේ අල බුදුගුණ සිංහකේවා මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වැඩුවට මොකද සිද්ධ වෙන්නේ? Tamanta boru tanunilla karapu tanatta bandana agarima hiti. ඒ තැනට කලින් වැඳලතු අනේසු මහත්මය මම තමයි ඒ තනමිල්ල කරේ. මම තුනේ boru tanunilla. අනේ ලබ සමාවෙන්න කිව්වා. ඒකින් ඇතේ ඔබ කලබල වෙන්නේපා. ඒ තමයි උසලා ගන්න කියලා බුදු ගුණ නැතිව කියා ඉතිහා මෛත්‍රිය වැඩ වැඩා. අන්තිමේදී විසුන වර්ගයක් නැතුව උතුන බා මාදාවක් නැතුව මෙතන සුව තුනම නිදහස් වෙලා හඳුන ලැබුණා. ඉතින් මෙන්න මේ ආගේ බුදු ගුණ තුනෙන් අදට ප්‍රේතයෙන් ලැබෙනවා. තුනකින් අහලා තියෙනා නේද? සාහි අතුරේන්ද්‍රයා කියලා අතුරේ තුන්නා කියලා මේ අතුරේන්ද්‍රයා දාතත් චන්ද්‍ර දිව්‍ය රාජය අල්ලා ගත්තා. මේ හඳ මඬල නෙමෙයි අදමල්ල අධිග්‍රහිත දිව රාජයේ ඉන්නවා චාතුරු මහ රාජකී. ඒ අදමල්ල අල්ල වෙනුවට අදමල්ල විමානය කරගත්ත දිව රාජය අල්ලගත්තා. එතකොට අතුරු අතනතු ගෙනියන්නේ ඉරිද්දයි. එතන චන්ද්‍ර දිව රාජය තෝයාගේ අහිති එතුමා දාතාවක් කියලා බුදුරජාණන් වහන්සේ දුන කියලා. මොනවද දාතාව? බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කළා. ගාථාල කියනකොට බුදුරජාණන් වහන්සේගේ දිල කන්නේ ඇවිලා බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා රාහු වතුරේන්දයාට. ඒ ගාථාව කියනකොට රාහු වතුරේන්දයා පිටියේ පස්සලා චන්ද්‍ර දිවරාජයා අක්කර ගාලවන්න කිව්වා. අන්තිමේ දවස් නිමනේ කාටේ පුරාම නැත ඒ රාහු වතුරේන්දයා චන්ද්‍ර දිවරාජයන් අල්ලන් නැතිවට නැතේ සංහර වුණා. මෙන්න මේ වාගේ බුදුගුණ කීපයක් වෙනවද බුදුගුණ බලය අපට නිරතුරුව පිහිට වෙන නිසා මේ පහකට පාඩම් කියන ඉතිකෝ පහතේ ඉතිකෝ පහතේ ගුණ පහතේ නිරතුරුව කියන සුවර 10ක් බර 10ක් කරේ කියන සුවරන්නේ සුවරන්නේ සුවරන තමන්න බුදුමහාකාර මානසික සුවයක් ගන්නවා තරහ යන්නේ නැහැ බය ඇති වෙන්නේ නැහැ සාපිතාදා වේදනාව දැනෙන්නේ නැහැ එයාගේ ඉතිිනේ සත්‍ය ලැබෙනවා ඕනෑම පිටක් වෙනකොට බුදුගුණ කී වෙනවා බුදුරජාණන් වහන්සේ තමන්ගේ මනසේ වැඩිනවා විතර දැනෙනවා තමන්ගේ අඟ තුල වැඩිනවා වගේ දැනෙනවා ඒක නිසා බුදුන කනසෙල්ලක් තමයි පැති කරගන්න පුළුවන් ඒ නිසා මෙන්න මේ වගේ තමන්ගේ තමා පුරුත කරගන්න ඕන අත්තා වත්තනා නාපේ තමාම තමාද පුරුත කරගන්න ඕන ඒසහන වෙලා බුදුන පුරුත කරන්න මෛත්‍රී පුරුත කරන්න දැන් අපි විතර ඉන්නකොට කටපාඩම් කරගන්න දෙයක් නැහැ මෛත්‍රී දෙන්නක මම යෛර නෙවෙනි, තරහ නෙවෙනි, සුදු පෙරේදීම සූතක් තුන කියලා තමන්න තමන් මෛත්‍රී කරගන්නවා බොහෝ වාරයක්. මම යෛර නෙවෙනි, යෛර නෙවෙනි, යෛර නෙවෙනි, තරහ නෙවෙනි, තරහ නෙවෙනි, තරහ නෙවෙනි, සුදු පෙරේදීම සුදු පෙරේදීම සූතක් තුන කියලා තමන්ගෙන මුතල මේ බන්දනාදා විදිහ අහතුන දෙවියෝ යෛර නෙවෙස්වා, යෛර නෙවෙස්වා, තරහ නෙවෙස්වා, තරහ නෙවෙස්වා, සුදු පෙරේදීම සුදු පෙරේදීම සූතක් තුන සූතක් තුන දැන් මෛත්‍රී කරන්න තෝරන මේ බන්දනාදානේ ප්‍රධාන විධානයේ පිළිප වෛර නෙවස්තා තරහන වේස්තා නිමුතුරුදි වේස්තා සෝතක් වේස්තා මෛත්‍රී කරන්න තෝරන මේ බන්දනාදානේ තීලන තෝරක තෝවිතාරු දුක්ඛෝතා නිරෝධ වේස්තා සෝතක් වේස්තා සතුවාරි මෛත්‍රී කරන්න තෝරන මේ බන්දනාදාන ගත වෙන තීලන නිදුක් වේස්තා නිරෝධ වේස්තා සෝතක් වේස්තා මෛත්‍රී කරන්න තෝරන එයාගෙන තමන් ජීවත් වූ නිවස ගැන සිහිතලා නිවසේදී ජීවය නිදි ප්‍රස්තා නිරෝධි වස්තුවා සෝතක් වේවා. තමන්ගේ නිවසේ නෑදාවේ නිදි ප්‍රස්තා නිරෝධි වස්තුවා සෝතක් වේවා මෛත්‍රී කරන්න තෝරන. එවලාගේ මේ කොළඹ නගරයේ සීලන දෙන නිදි ප්‍රස්තා නිරෝධි වස්තුවා සෝතක් වේවා මෛත්‍රී කරන්න පුරුදු වෙන දෝන. තමන් කෑන ගන්න ගියා මේ තුඟාන අතර දුන්න ඇත්ත නිදි ප්‍රස්තා නිරෝධි වස්තුවා සෝතක් වේවා. යාරතන යාත්‍යාක තත්කල හෙතුනි දුක්ඛෝත්ථාන රෝධ වේත්‍යා සූතප්ප කදික මාර්ගයක් ඇතුව පුළුවන්. තමන් වාඩි වෙනා නම් නිදා ගන්නා නම් යම් තැනක පැදුරු මාල්ලකාරී මේ නිදා ගන්න දේ කතා කර දුන්නත් දුක්ඛෝත්ථාන රෝධ වේත්‍යා සූතප්ප කදික ඒ අලිම ඇලෙන් කතා කර දුන්නත් දුක්ඛෝත්ථාන රෝධ වේත්‍යා සූතප්ප කදික මාර්ගයක් නැහැ. ඒ දේට අනේ මෛත්‍රී කරන්න පුළුවන්නේ. එහෙමනම් අපි හැම වෙලාවෙම අපි හිත කලකුල්ලක් දිනවලේ ඒ කලසින්ම පිටින් ලැබෙන නොනෙවුන මුලට ගත්ත දෙයක් නොනෙවුන සමාධි හිත තුළ පහළ කරගන්න කලසින්නක් ඒකයි අත්තායි අත්තමේලාපේ තමාම තමාට පිහිටා කියා දේශනා කළේ. එවැගේම කොල්නාපේ තමේසිය අනුන්ගේ ඒකක් ලබන්නේ කියන්නේ ඔයත මෙලදී යන්න පුළුවන් තමාම තමා පිහිටා දා ගන්න තෝන. අත්තනාව සුදාන් කියන සමාධි වෙන හිත සුදාන්ත කර ගැනීමෙන් තමාට පිහිටා සැලසෙනවා ඒ කාන්තයි. එවැගේම මාතන් ලැබෙති දින්න දැන් දින්නක ප්‍රීතක් එයාම ලබා ගන්න පුළුවන් බව බුදුරජාන් වහන්සේ වෙන දේශනා කළා කියලා. එනිසා දැන් අද උදේ ලැබගත් බලතා. ඒ කියන්නේ මනුන් පෙර පතලස්සක් පොරව දවස. මේ දවස බොහොම ප්‍රීතීත බුද්ධ චරිතයට ලැබගත්න බලතා. ඒ මතක්ද අපේ සරියස් සංවාස බුදු බාද පැත්තලා මාත 10ක් වෙනවා ඒ පළමුව වර්ෂ මාත 10ක් පිරෙනකම් නැවතියන් දකින්න ලැබුණා තිබුණේ නැහැ. ඒකේ අනිත්තරම වෙනකල් අවුරුදු 7ක් වෙනවා. අවුරුදු 8ක මාත 3යිනේ අඩු මාත 3-4යි. ඒ අතර කාලිදාවේ කියන මහරහතන් වහන්සේගේ මාර්ගලයන්නාවක් ආරාධනාවක් අනුව බදියානුවරින් අපිට ලැබෙන බලය ලැබෙන්නේ කුසත් තුන බැලුවද තමයි ලැබෙන්නේ දැරක. මේ දැරකේ නාතුල සංග්‍රහ කරන්න වැඩම කළ දැරක. ඒ දැරකේ ආරම්භ කළ දැරක් 8ක් ගත වෙනා පතුලයක් තුන වෙත වැඩිඳ. ඒ වැඩපු ගමන හරියට ඒකත් ඒ දැරකේ දී පතුලයක් තුන වෙත වැඩම කරලා නෑ දැයන්නේ යමාම බලහර කාලා ධර්ම දේශනා කරත්වා පොළොවද සම්පා වුණ එකතුරු දාවක් දේශනා කළ මල් නැහි රැක්කා මල් පත පියතට යාතු තුළ අසූදහස අසූදහස දැගෙන් දෙනා දෙවියන් කරන ගිය එදා දෙතුදාමෙන් දෙවියන් රක්ෂණයන් කෝටි ලක්ෂා ප්‍රහස්තුන අසංකේයයක් රූප දෙවානාදී මාර්ගඵල ලැබුවා අන්නේවාගේ වැඩගත්න සාතන සිද්ධා සිද්ධ වූ පළගුණ තලකේ ගුණයක් තමයි අදිනේ නැගින් පෙර පැතලෙක් වූ බවද අපිත් මෙයාව නෑයම් බලන්දයි ඒ සේම අපේ නෑදෑයෝ අද නෙමෙයි දීර්ඝ සංසාරයේ දීර්ඝ සංසාරයේ අලගිනාල අපේ නෑදෑයෝ අපේ අම්මලා තාත්තලා අක්කලා නංගිලා ඔයගෙ තම අපේ නෑයෝ ගැතුනේ යාපි සංග්‍රහයක් කරන්න ආවා ඉතින් අපේ ඉදිරි සඳර නෑනිය අපට ආරාධනා කළා මේ ආවි අවස්ථාවකට වැඩම තැන තෝරලා ගොඩාක් දුර ඉස්සාවල ආරම්භ වෙන්නේ එතකන් සීල තාකන්නට ආරම්භ වෙන්නේ ඉංගලම ආරම්භ නෑ යන සංග්‍රහ කරන්නේ දැන් මේ වෙනකට මෛත්‍රී කරනවා කරනාව දක්වන අනුකම්පා දක්වනවා අපි යම් බඳු මානසික සුවයක් ඉන්නවා නම් එයා තමයි සැපයකටනේ එනදුනාටපත් වේවාපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා අපි තාම කරුණාවෙන් ආරාධනා කරනවා අද පටන් වෙනදාට වඩා දුකේ තනතුළුදා පත්තර ගන්නට සිතුවිලි දුරු කරන්න මෛත්‍රිය දුරු කරන්න ඒවා කරදරයක් දන්නේ නැත්නම් වහගන්න දැන් මේවා ප්‍රතිවෙන් ප්‍රකාශ කළදී සුකදාටත් කරගෙන කරගෙන යනකොට තමයි පුදුමාව පාරේ ජීවිතය සුකේ දැක ගන්න පුළුවන් අපි හිතන දැන් අපි දෙබරියල් කරන ගියානේ දෙබරියල් කරන ගියා පරිසෝ සමාදන් වුණා උදේ තුන්කින් අටසෝ සමාදන් වුණා ඉතින් මේවා මෙතන හිතින් කියවන්න බුද්ධාය තරණං ගත්තාම ධම්මෝ තරණං ගත්තාම සංඝාය තරණං ගත්තාම මේක මෙතන මෙතන හිතින් කියවෙන්න මේකම ධාවනාවක් මේකම අනුසුති ධාවනාවක් බුද්ධාය තරණං ගත්තාම කියන්නේ බුද්ධානුසුති ධාවනාවක් ධම්මෝ තරණං ගත්තාම කියන්නේ ධම්මානුසුති ධාවනාවක් සංඝාය තරණං ගත්තාම කියන්නේ සංඝානුසුති ධාවනාවක් ආනාපානසතිය වේරමන වූච්චා සදන් සමාධියන එකපටක්කය ගෙවිතු කියන්නේ. ඒවා කියන සීලාල සුති ධර්මාලක්. ඉතින් අපි ධාතේ කටයුතු කරන්නේ, ධාන වේල ගන්න, ඉඳා ගන්න, වාඩි වෙන්න, ඇවිදින්න, කතා කරන්න මෙන්න මේ තුනුරියන්ගේ ආශිර්වාදය ඇතුළයි. ඔතේ තාපයේ සතන් හිතාතේ තාපයෙන් නෑ. ඉදිරියටාගේ කලිතේ නැත්තනක් වෙන බන්ධනාගාරය, බන්ධනාගාරය කියනක නෙමෙයි. මේ සංසාර බන්ධනාගාරයක පුළුන්නේ. මේ තානාකයන් කියන්නේ නැතුල කිව්වත් වැරදුනේ. අය අපිට පෑන් දීම දෙනවා, විඩා ගන්න දෙනවා, එයාගේ වෙන ආරක්ෂාවක් දෙනවා. ඒ ආරක්ෂාව ලැබෙන්නේ ඉලතන් වල, එනිසා මේ තාන ඉස්තර කාලේ විතනාතුල විතරක් ඒකත් වැරදුනේ. නමුත් අපි දන්නවා මේ සංසාරයේ කියන කපි අනන්ත ආරවල මේ අඟුතන් වල කවුල තියෙනවා. අපි කුමරියන්ගේ කරන යන නිසා අපට විශ්වාසයක් ඇති වෙනවා. මේ ඉදිමේ අපි කවදාකවත් මේ ආගේ අදමෙකත් වේකත් නෙවි බයෙන් බයද සුගතිය සුගතියේ ගුණලා අදාකවත් වෙනස් වෙන සදාකාලික සැපැති අජරාම රිතාවිත අමාම අලෝක සත්වනවා කියලා පූජාත් කරනවා ඒක නිසා අපි කරුණාවෙන් ආරාධනා කරනවා කිසි දෙයකට දුක් වෙන දෙපා කිසි දෙයකට බයෙන් දෙපා කිසි දෙයකට කටුක වෙන දෙපා කිසි විකක් වේදනාවක් බයක් ඇති වෙනවක් වෙනේ නම් බුදුගුණම සිහි කරන්න උපදේශය යාපේ සලාපය දිය කරන්නේ දාම්ගුණ දිය කරන්නේ කගදල දිය කරන්නේ සීගුණ දිය කරන්නේ මොග්ගල දිය කරන්නේ ඒ හැම වෙලාවකම තමයි සැලසුම්වත් උදාපත් වෙනවා එනිසා මේ දැන් මේ නේතේ නම් බොහොම ප්‍රතිලාවත භාවනාවක් කියලා දෙනවා මේක කාට කඩකාලම් කරගන්න හදලා දෙන්නේ නැහැ නමුත් ඒ අනුව තමාගේ සිත අදාගෙන ලිතකාර වී කියලා අපි පන්නාවේ ඒ භාවනාවක් කියලා දෙනවා ඒක දිතේනවා අභින්න පස්සේ එතන භාවනාවට දස කුසල සමාදානෙ චතුරාර්යක භාවනාව කියලා වතුනේ ඉතිරිය ඉතිරිය වාදිනේ කරනවා මම නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මාගේ ජීවිතය උද්දලත්මයත පූජා කරමි පූජා වේවා Thank you.

නැති කලයක් වෙන්නේ ආත්තුන් දුගම වහනගෙන අසුතු වැදිරෙන්නේ උපදලයක් නොනෑ නැද නොවිලු සමාන සමාහත අතුතු වලක්නේ වැටෙන්නේ තම අවුරෙන්නේ මේ කලීරේ දුර්ගන්ධේ අතුදේ අතාරේ අතාරේ ජීවිතේ අතුතුරේ මරණේ විස්තුරේ ඒකාන්තේ මාහිතේ මරණයක යායුතුයේ මාගේ ජීවිතය මරණයෙන් පෙළවර වන්නේ ජීවිතය අනියතව මරණය නියතව මරණය නියතව තුලං අමන තැනක දැල් උපාං තුලුව දැල් නියන්නේ දැයි ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය දෑන කතල සම්පත්තිය සුතපතුන් කළල ලවන්නේ බුදාරු ඉරුමඩල වනලතුන බැසවන්නාක මේ ජීවිතයද මරණයෙන් දිදියන්නේ ජීවිතව අනියතව මරණය නියතව මරණය නියතව ලයි අතු සැකුණ මතුවෙන ගණනේදී නදීමෙන් තාත්ගින්දක් ගෙනන දොලවෙන් නැගෙන්නාකේ මේ මරණය විපදීමක් තමගෙන පසු පස දුරුබැඳගෙන ආවේ දැන් මරන්නේ කොටවාගත් පදුවක් ඇති යතුරු අදක මේ මරණය මා මරණ තුනිත යුරතුරු වන දුකක් වෙමින් සිටින්නේ ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මායතත් රජවරුද මාතිමති පිටුවරුද මාබලති වීරයෝද බුදුපතේ බුදු මහරහත් උතුමෝද මරණයට පත්තු දෙනම් මාවන්නංගම කවර කතාද ජීවිතය අනියතව මරණය නියතව මරණය නියතව දුටුවන් මනවදන ප්‍රියං කර සත්තුන තරුවන භාවය ඉක්මවා විපතක් වෙදීම අඟරලි වැටීම දකු ඇලීම දුරුවර්ණ වීම දුබල වීම ආදී ජරා ස්වභාවය මාවතට පැමිණෙති මම ඒ ගිරණ ස්වභාවය ලොයිස්න වූයේ වෙමි නිදුක් නිරෝගී සුවපත් භාවය ඉක්මවා අත්‍රෝග දත්‍රෝග සංයෝග ආදී අනේකප්පකාර රෝග පීඩාව මා තුල හට ගැනෙති මම ඒ රෝග හට ගන්න ස්වභාවය නෛත්ම ඌගේ වෙනි සමාසතු සියලු අයිතියාති සංහර ධම කුබතලාවම යායුතු වෙන මරණය මානක පැමිණීම නියතය මම ඒ මරණ ස්වභාවය නෛත්ම ඌගේ වෙනි සියලු ආකාර සියමනාපව සමදයසුන්න යන්නේමක මාදසිදුවන්නේ මා විපරිණාමස්සභාවය නයිත්ම ඌගේ සතදුක් වේදනා විදුවර ජවනල්ලක්සේ තමා තමගම ගමන් කරන තමාගේ විතිය යුතුවන උතම දෙවනම් කුසලා කුසල කර්මයයි උබැවින් මාතුත් තුළ අතගන්නාව අසුතල චේතනාවන් ගුරලමි කුසල චේතනාවන් උපදවා ගැනීමට සමවෙමින් උත්තාවන්ත වන්නෙමි ඊමාගේ උත්තාය සියලු බලදානී කර්මයන් තුඹලන රහත් මඟනුවන සඳාව ඒකිනිත මම සදාවත් සීල සම්පන්න ධානනානුයෝගීක වෙමි පරමාර්ථ වශයෙන් සෙනෙයක් සෙනෙයක් පාසා දුඹු දුඹු දුඹු දුඹු පවන්නාව නාම රූප පරම්පරාව හර සම්පතුල ආත්ම යනු ලෝක සම්මුති විලාරයයි පරමාර්ථ වූ චිත්ත සංසිත භූත රූප උපාදා රූප යනමි නාම රූප ධර්මය සත්ව තුංගල ආත්ම ස්වභාවය ස්ථිරය නිත්‍ය සුභ සුඛාදී සාර ගුණයෙන් පෙර වූය සෙනෙයක් සෙනෙයක් පාසා දිවි දිවි යන්නෝය ගංගා ජලයක් නින්ද ප්‍රභූ තාලෝකයක් නින්ද වැලෙන තැබි පරම්පරා වශයෙන් උතුම් නෝය ප්‍රත්‍යං නිසා නතුනි පවස්නෝය නැතිව නැතිවර නැබැවින් අනුත්තවෝය නැතිවින් නැතිවින් ගතියින් නිරතුරු පෙළෙන බැවින් දුක්කවෝය තමන් තැනසු ලෙස නොපවත්නා බැවින් අනාත්මවෝය අනුත්තවෝ දුක්ක

අජරාමර සාන්ත ලෝකෝත්තර නිර්වාණ අධිගමනයේ දක්වා යා ගැනීමට සක්කේ බලයේ ධෛර්ය වීර්ය ආරක්ෂාව ආශිර්වාදයේ ලැබේවා ලැබේවා තුලපි ප්‍රාර්ථනා කරනවා. දානන්දන්තු සම්දාය සීලං රක්ඛන්තු සම්බදාව නාමිරතවන්තු ගච්ඡන්තු දේවතාගතා ඉදං ඥාතිනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉන්නා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිදාන පත්තියා ඉන්නා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිදාන පත්තියා ඉන්නා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිදාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවස්සයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවස්සයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවස්සයාවං හෝතු සම්බ දුක්ඛාපමුතේ ඒකක භාවනාවෙන් මෙතෙක් කළාරක්පත් කරගත් මේ උතුම් ධර්මස්තර දනාදී කුසලාලි සංසයත් ධර්ම පූජාමෝ කුසලාලි සංසයත් හේතුයෙන් මෙහි බන්දනාගාරයේදී සීලමේ නෝදාර නන්දුලකත් ආරබ්ධ කාලකල සෑමදලාකත් සේවාවේ නියුක්ත තැනපත් රාජ්‍ය නදුනේ සීතේ වේගල සීල ප්‍රතිකාක්ක දෙවියනේ නේවාසුක පින්වත් සෑමදනාටත් රාජ්‍ය තුකේ අද තමග තමල සහභාගී වුණා තැනපත් යාලුවනේ බන්දනාගාර පුරාම මේ ආස්ථාද පස්සේ සිටින සෑම දිනකටම දෙකක් කාලිකයක් යහපතක් ආරක්ෂාවක් වේවා කායික මානසික සනිටින ලැබේවා ගුණ නුවණ ධන ධාන්‍ය ආශීර්වාද සැප සම්පත් දිනුවේවා ධර්ම ඥාන භාවනා ඥාන මුදුන්පත් වේවා සම්‍යක් භාවනා සමෘද්ධ වේ දිනව ජයගෙන පැතු බෝධියෙන් ලෝකෝත්තර නිර්වාණ ආභෝධයේ තුනිත හේතු ආසනාව වේවා අතුලපිනෝත්‍රිං තුන්කම් සම්බේතියෝ විවද්ධංකෝ සම්බරෝගෝ විමස්සතෝ නාතු භවත්වන්තරාගෝ සුඛීදී ගායුකෝ භව ගයතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම නුන්දානුභාවේන සදා සත්තු භවන්තේ ගයතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සත්තු භවන්තේ ගයතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සත්තු භවන්තේ අනුවාදන සීලස්ස නිස්සං වන්දාපචායිනෝ සත්තාර ධම්මා වන්දන්ති ආයුරන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති නේත අතෝ නිඥාන සම්පත්ති නාත මනිජතු ශාස්නාව පැවැත්වු දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුරුවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.